සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධාරණය කරපු කාරණා හයක් අනුපිළිවෙලින් දක්වන්නටයි බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වුනේ සත්‍යංගේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම්, විශේෂයෙන්ම අවිද්‍යාව සම්පූර්ණ දුරු කළා, කෙලෙසුන්ගෙන් හිත මුදවලා සත්‍යයන් දුකෙන් නිදහස් කරලීමයි උන්වහන්සේගේ අපේක්ෂාව වුණේ. එෙහිදී හිතට නැගෙන රාග, ద్వේස, මෝහ කියන මේ ප්‍රධාන අකුසල මූලයන් දුරු කරලා සත්‍යයන්ට උතුම් සැනසීම, සංසාර විමුක්තිය, නිවීම සැනසීම උදා කර දෙන්නටයි උන්වහන්සේ අපේක්ෂා කළේ. මෙන්න මේදී බුදුහාමුදුරුව ප්‍රධාන වශයෙන් ගුණාංග 6ක් උන්වහන්සේගේ දේශනාවල දිස්මතු කළා තියෙනවා. ධර්ම මාර්ගයේ යද්දී මුලින්ම තියෙනවන ගුණාංගයක් තමයි සුවච කියන ගුණය. මනාව ඇහුම් කන් දීම. ඊළඟට කෘතඥතාව, කතඤ්ඤතා කියලා කියනවා කළගුණ සැලකීම. ඊළඟට ශ්‍රද්ධාව. හතරවෙනි කාරණය සීලය. පස්වෙනි කාරණය මෛත්‍රිය. හයවෙනි කාරණය සතිය. සුවච බව, කෘතඥතාවය, ශ්‍රද්ධාව, සීලය, මෛත්‍රිය, සතිය. අප මේ කරුණු කෙටියෙන් විමසලා බලමු. අපට ධර්ම මාර්ගයේ ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. අන්නේ කල්‍යාණ මිත්‍රයන් අපට ලැබුණු වෙලාවේදී අපේ ළඟ තියෙනට ඕන කල්‍යාණ සම්පවංකතා කියලා ගුණයක්. ඒ කල්‍යාණ මිත්‍රණට නැමුණු බව කියන එක අපේ ජීවිතය තුළ තියෙනට ඕන. නැමෙනවා කියලා කියන්නේ අපේ දැසවන් යොමු කරන්නට ඕන ප්‍රඥාව පාදක කරගෙන විශේෂයෙන් උද්‍යප්පේ ගාමිනී පඤ්ඤාවට අදාළව රාගාදී කෙලෙස් තහම් දුරු වෙන ආකාරයෙන් උන් සඳහන් කරන සදාම් පණිවිඩය අසන්නට අපට සක්‍රිය හුඟන් දීමක් අවශ්‍ය වෙනවා. මෙත්ත සූත්‍රයේදී මෙය සුවච කියලා සඳහන් කරනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම බුදුහමර දේශනා කළා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංක ජාතෝ කියලා කාරණයක්. ඒතු විඤ්ඤෝ පුරිසෝ එන්න අහං ධම්ම මනුසාසාමේ, මම ධර්මයෙන් අනුශාසනා කරනවා, ඔබ මේක මැනවින් අහන්න කියලා. මෙන්න මේ ඇසීම, සක්‍රීය සමන්දීම මූලික ගුණාංගයක් විදිහට දක්වනවා. එක අතකින් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නටත්, අනෙත් අතින් ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යන්නටත් හේතු වන ප්‍රධානතම කරුණක් විදිහට සක්‍රීය සමන්දීම, නැත්නම් ධහම වෙත අවධානය යොමු කිරීම කියන කාරණේ වැදගත් වෙනවා. නිර්වාණගාමී මාර්ගයේ දොරට විවෘත වන්නේ සක්‍රීය හුඟකන් දීමත් එක්ක. දෙවෙනි කාරණය තමයි කෘතඥතාව, කළගුණ සැලකීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලා හියේ සා භික්ඛවේ සත්පුරුෂ භූමේ යදිදං කතඤ්ඤතා කතවේදී කියලා. ලෝකේ යම්තාක් යහපත් ගුණාංග තියෙනවා නම් ඒ සියලු ගුණාංගවල පදනම කළගුණ සැලකීම කියලා. අපට මේ ජීවිතය ලබා දීමේදී දෙමෝපියන් කළ උදව්වේ පටන් අපට මේ දහම් පණවිඩි ලැබීම දක්වා අතර පරාසය තුළ නොයෙක් දේවල් අපට ලෝකෙන් ලැබිලා තියෙනවා. අපට ආහාර පාන, ඉඳුන් හිටුම්, අපේ රැකියා, මේ බොහෝ දෙයක් සහිතව මේ ජීවත් වෙන වරප්‍රසාදයේ පහසුකම් මේ සියල්ලක්ම ලැබුණේ ලෝකයේ නිසා. අන්නේ ලෝකයට අපි හදවතින්ම කෘතඥ වෙනවා නම් අපි අපේ යුතුකම මැනවින් සිදු කරන අතරේදී අපට උදව් කරවඩ ප්‍රතිපකාර කරන ගමන් මේ ලෝකයේ මතු පරකුටත් ඉතුරු කළ දෙන්නට අපි යම් මෙහෙවරක් කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ සද්ධර්මය තව බොහෝ කාලයක් ඉදිරියට ගෙන යන්නට තමන්ට කරන්න පුළුවන් උපරිම සක්‍රීය දායකත්වයේ සිදු කරනවා. ඒ නිසා අප යම් තාක් ලෝකයේ හොඳ දේවල් කරනවා නම් අන්නේ හැම දෙයකම පදනම කළගුණ සැලකීම විදියට ධර්මය තුළ මැනවින් පැහැදිලි කළ දීලා තියෙනවා. ඊළඟ ගුණාංගය තමයි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ දුකේ හට ගැනීම හා නිරෝධය, නැත්නම් හිතේ දුක ඇතිවීමට හේතුව සහ ඒකෙහි ප්‍රතිඵලය දේශනා කළ තියෙනවා. එතකොට අපට දුකක් හට ගන්නවා නම් ඒ දුක හටගන්නේ අපේ හිත අපිරිසුදු වීම නිසා, අවිද්‍යාව නිසා. අපට සැපතක් සැනසීමක් හට ගන්නවා නම් ඒ ඇති වෙන්නේ අපේ කුසල චේතනා නිසා. ප්‍රඥාව, අලෝභය, අදෝසය ආදී කුසල චේතනා නිසා අපට සතුට සැනසීම ඇති වෙන්නේ. මෙන්න මේ ස්වභාවය ගැන තියෙන අවබෝධයට අපේ විශ්වාසය තබා ගැනීම. නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව දේශනාවට අපේ විශ්වාසය පවත්වා ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියලා එක සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දුකේ නිදහස් වීම සඳහා දේශනා කළා වූ මේ අනුශාසන ගැන විශ්වාසය තිබීම. අන්නේ විශ්වාසය තිබ්බ පමණට අපේ මේ ධම්ම මගේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව ඔස්සේ ඉදිරියට යනවා. අප සඳහන් කරන කරුණෝලින් හතරවෙනි කාරණේ විදිහට අපි දක්වන්නේ සීලය. කායික වාචික සංවරය. ඒ පංච සීල ඔස්සේ ආජීව අට්ඨමක සීලය දක්වා වර්ධනය වෙලා. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදිහට ඇතන තන්ද දෙකෙන් දුර වෙච්ච හේතුඵල ධම පිළිබඳව සුතමේ පඤ්ඤාවෙන් අවබෝධ කරගෙන ලෝකයේ සාස්වත සහ උච්ඡේද කියන අන්ත දෙකට නොවේටි. දර්ශන යුක්ත සීලය එය ආරස්ඨික මාර්ගයේ පදනම් කරගත්තු සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවලින් යුක්ත සීලයක් බවට පත් වෙනවා. අන්නේ සීලය අපට මෙලව ජීවිතයේ සහනයෙන් ජීවත් වන්නටත් පරලෝ ජීවිතයේ සුගතිගාමි වෙන්නටත් ආර්ය මාර්ගයේහි ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නටත් සීලය පදනමක් වෙනවා. හතරවෙනි ගුණාංගය තමයි මෛත්‍රිය. අප ජීවත් වෙන කාලයේහි වටා පිටා ඉන්න අය සමග සුහදව ජීවත් වීමටත් අපේ හිතට ද්වේෂයෙන් ඇතිවන චිත්ත පීඩාවෙන් හිත මුදවා ගන්නටත් බාහිර සමාජයෙන් අපට උදව්පකාර ලබා ගැනීමටත් ලෞකික වශයෙන් අපේ කුසලයේ දිනු කර ගන්නටත් හේතු වන ප්‍රධානතම ක්‍රමවේදයක් විදියට කුසලයක් විදියට බුදුදහම තුළ දක්වන්නේ මෛත්‍රිය. අන්‍ය මෛත්‍රිය දිනු වෙච්ච පමණට අපට සැනසීමෙන් ජීවත් වන්නටත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නටත් ලෞකික කුසලයේ දිනු කර ගන්නටත් අපට උපකාරවත් වෙනවා. හයවෙනි ගුණාංගය තමයි සතිමත් බව. කෙලෙසුන්ගෙන හිත මුදවාගෙන හිත පිරිසුදු කරලීමේ ඒකායන ප්‍රතිපදා විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතිමත් බව සම්මා සතිය. මේ හුදේ වෙන්වගත්තු කාරණයක් නෙවෙයි ආරස්නගික මාර්ගයේ අංගයක් වශයෙන් ක්‍රියාත්මක වන සම්මා සතිය. අතීත අනාගත කියන අන්ත දෙකෙන් හිත මුදවලා වර්තමානය තුළ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරේ සිත පිහිටුවාගෙන ඒ වර්තමානය තුළ හිත පවත්වා ගන්න අතරේදී ඊට පාදක වෙච්ච අරමුණු අතීතයේ නිරුද්ධ වෙච්ච බවන උනින් දැකලා ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මෙන්න මේ කරුණවල ස්වභාවයේ අනිත්‍ය භාවයේ නුවණින් දැක්වතින් එක අතකින් අතීත අන්තයෙන් නිදහස් වන්නටත් අනිත් අතින් අනාගත අන්තයෙන් නිදහස් වන්නටත් වර්තමාන මේ මොහොතේ මනෝවිඤ්ඤාණය නිදහස් වීම වශයෙන් නාම රූප දෙකෙන්ම දුර වෙලා සසරින් කෙලෙසුන්ගෙන් හිත සපුරාම නිදහස් කරලීමේ මාවත බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට සතිපට්ඨාන වශයෙන් දේශනා කළා. ඒ සඳහා මහා සතිපට්ඨාන සූත්‍රයේහි සම්පූර්ණ විස්තරයක් දක්වන අතරේදී ආනාපාන සති සූත්‍ර ආදී දේශනාවල ආනාපාන සති භාන ඔස්සේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරමින් සත්‍යබෝධංග පරිපූර්ණත්වයෙන් විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන ආකාරය දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ගුණාංග පෙළ සුවච බව, කෘතඥතාවය, ශ්‍රද්ධාව, සීලය, මෛත්‍රිය, සතිය කියන මේ ගුණාංග හය හැකිතාක් දුරට අපේ ජීවිතය තුළ දිනු කරගෙන මෙලව සැනසීමත් සාංසාරික විමුක්තිය සරසා ගන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබ අප හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරිය සම්පන්න සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.